මීරටේ මධ්‍යම රජය දුර්වල කිරීමේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීමත් මධ්‍යම ආණ්ඩුව දුර්වල කිරීමේ ව්‍යාපෘතියේ එක පැතිකඩක් තමයි මේ ජනාධිපති ක්‍රමය හොසකන්නේ. මම ජනාධිපති ක්‍රමය වර්ණනා කරනවා නෙමෙයි, ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මේ රටෙන් ඉවත් කළ යුතුයි. එහෙම ඉවත් කරපු දවසට මේ රට නැවතත් කේවල ක්‍රමයේ යටතේ ඡන්ද ක්‍රමයක් ලබා දීපු දවසට අපිට කැබිනට් ආණ්ඩුක්‍රමයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රට කෑලි කෑලි වලට කැඩෙන එක වළක්වන්න තමයි.